සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ දැක්වෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානය පිළිබඳව. අපේ පින්තුන්ට දානය බොහොම හුරුපුරුදු පින්කමක් විදිහට සලකන්නට පුළුවන්. විශේෂයෙන්ම පෙරදිග රටවල අය දානය පුරුදු කිරීම ජීවිතයේ ප්‍රධානතම කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව, වියට්නාමය, බුරුමය, තායිලන්තය, ලාඕස්, කාම්බෝජ වගේ රටවල් අය දිනපතාම දානය පූජා කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම අංගයක් බවට පත් කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බුදුදහමේ දැක්වෙන ප්‍රධාන අනුශාසනා රැසක ප්‍රධානතම මුල්ම කාර්ය විදියට දක්වලා තියෙන දානය. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර මුලින්ම දැක්වෙන දානය. දස පාරමිතා අතර පළමුවෙනිම පාරමිතා විදියට දක්වන්නේ දාන පාරමිතාව. සතර සංග්‍රහ වස්තුවල පළවෙනි කාරණේ විදියට දානය දක්වන්නේ. මේ ආදී බොහෝ අනුශාසනාවල දානය දක්වන අතරේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා. දානය වළඳනකොට සමීපයේ ඉන්න කෙනාට බත් ටිකක් හරි පූජා කරලා, ආහාර සල්පයක් හරි පූජා කරලා තමන් අනුභව කරන්ටයි අනුශාසනා කළේ. ඒ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නකොට බත් හරලුවක්වත් දන් දීලා කියන වචනය සඳහන් කරන්නේ. බත් ගුලියක් හරි නැත්නම් බත් සල්පයක් හරි දන් දීලා තමයි ස්වාමීන් වහන්සේලා දානය වළඳන්නේ. ඉතින් මෙන්න මේ බුද්ධානුශාසනීය පිළිඅරගත්තු අය විදියට විශේෂයෙන් සම්මුදිතින්දා පාරමිතා කරනොත්මේ මුලින්ම පුරුදු කරන්ට ආරම්භ කරන පාරමිතාව තමයි දාන පාරමිතාව. අන්නේ දේ අපේ ජීවිතය තුලත් අපි හුරු කරගත්තොතින් අපේ ජීවිතය ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍රත්වයේ, නිර්වාණ අවබෝධයේ කරාම යන තියෙන ප්‍රධානතම කටයුත්තක් විදිහට දානය සඳහන් කරන්න පුළුවන්. බොහෝ විට අප දානය සඳහා අනුශාසනා කරනකොට ශ්‍රාවකයන් විදිහට ඔබට බොහෝ විට හිතෙන්නේ දන් දෙන්න අපට හුඟක් සල්ලි තියෙන ඕන කියලා. නමුත් පින්නතුනේ බුද්ධිමත්ව කල්පනා කරොතින් අපට මුදල් වැය නොවි ඇතැම් විට ඉතාම අවම මුදලකින් ඉතාම ඉහළ කුසල් සිද්ධ වෙන විදිහට අපට අපේ ජීවිතය කළමනාකරණය කරගන්න පුළුවන්. තමන්ගේ නිවසේ තමා ආහාර පාන සකස් කරනකොට, තමන්ගේ දරුවන් වෙනුවෙන් යම් සිදයක් කරනකොට ඒක අපට දානයක් විදිහට කරන්න පුළුවන්. ඔබේ ස්වාමී පුරුෂයන්ට, භාර්යාවන්ට, ගෙදර ඉන්න සතුන්ට මෙයට කිසියම් දෙයක් දෙනකොට ඒක දානමය චේතනාවෙන් දෙන්න පුළුවන් නම් අපට දානයක් බවට පත් කරගන්නට පුළුවන්. බුදුදහමේ හැටියට දානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ආමිස දාන, අබේ දාන, ධර්ම දාන කියලා. ආමිස දාන කියලා කියන්නේ භෞතික වශයෙන් දෙන දේවල්. ඒක බාහිර ද්‍රව්‍ය වෙන්න පුළුවන්, නැත්නම් ශරීරයේ කොටසක් වෙන්න පුළුවන්, ලේදන් දීම ආදී වශයෙන් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් අපට පුහුණු කරලා අවසාන වශයෙන් ජීවිත පරිත්‍යාගයේ දක්වාම මේ දාණය පුරුදු කරන්න පුළුවන්. ඊළඟට අබේ දානයේ විදිහට යම්කිසි කෙනෙකුට ජීවිත දාණය දෙන්න පුළුවන් නම්, නැත්නම් බියෙන් ඉන්න කෙනෙකුට බිය දුරු වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒක අබේ දානයක් කියලා සලකනවා. ඊළඟට ධර්ම දානමේ පින්කම්. දහම් අනුරු පූජා කිරීම, ධර්ම පත්‍රිකා පූජා කිරීම, ධර්ම දේශනා කරවීම, ධර්ම දේශනා කිරීම, දහම් මැදුරු සකස් කිරීම, ධර්මශාලා, ධර්ම මණ්ඩප ආදී සකස් කිරීම දානමය පින්කම වගේම ධර්ම දානයක් සිදු කරන්න තියෙන අවස්ථාවක් විදිහට සදාන් කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සම්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම පින්කම විදිහට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සංගතනිකායි කින්දද සූත්‍රයේදී පැහැදිලි කරනවා, අන්නදෝ බලදෝ හෝති, යම් කිසි කෙනෙක් ආහාර පාන දෙනවා නම් ඒක බලය දන් දුන්නා වගේ කියලා. වන්නදෝ හෝති වත්තදෝ, වස්ත්‍ර දෙනවා නම් ඒකේ නා වර්ණය දුන්නා වගේ වෙනවා. යාන දෝසකදෝ හෝති, යාන වාහන ගමන් පාසුව සැලසීම සැපේ දන් දීමක් වගේ කියලා කියනවා. දීපදෝ හෝති චක්කුදෝ, ආලෝක පූජා සිදු කිරීම ඇත්තන් දීමක් විදිහට සලකනවා. සෝජ සම්බදන්දෝ හෝති යෝධනාති උපස්සයන් කියලා දක්වනවා. යම් කිසි කෙනෙක් නිවසක් නැත්නම් නිවසක් හදන උපකාරයක් කරනවා නම් ඒක සියල්ලම දන් දුනා වගේ කියලා. එහෙම කියලා අවසානයේහි බාගතුන් වහන්සේ සඳහන් කරනවා අමතං දදෝච සෝ හෝති යෝධම මනසාසති. යම් කිසි කෙනෙක් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ඒකේන අමෘතිය දුන්නා වගේ කියලා. මෙතනින් පැහැදිලි වෙනවා ආරපාන දන් දෙමින් ආරම්භ වන අපේ පුණ්‍යකාමී දානමය ජීවිතය. ධර්ම දානය නැත්තම් දානෙන් ලෝකෙට අනුග්‍රහ කිරීම දක්වාම දානය පුහුණු කරන්න පුළුවන් ආකාරය තමයි මෙලෙස මේ දේශනා කරන්නේ. පින්නතුනි, අපේ නිවසේදී දිනපතා අපි ආහාර පාන ගන්නකොට ඒ ඉඳුල් භාජන ආදිය සෝදනකොට අපට ඒ සෝදන භාජනයේ වතුර ටික අයින් කරනකොට ඒ සතෙකුට ආහාරයක් වේවා කියන පැතුමෙන් කරන්න පුළුවන් නම් ඒකත් අපට දානයක් බවට පත් කරගන්න පුළුවන්. එතනින් ආරම්භ කරන දානය අප සිල්වන්ත ගුණවන්ත උතුමන්ට දෙන දානය සම්බුද්ධ පූජාව පැවැත්වීම ඔස්සේ සංඝ සතු දානමේ පින්කම් කිරීම දක්වා විවිධ ආකාරයෙන් මේ දහමින් ඉහළින්ම ප්‍රතිඵල ලැබෙන විදිහට දානමේ පින්කම් අපට ඉහළින්ම සිදු කරන්නට බුදුදහම තුළින් මඟ පෙන්වලා තියෙනවා. පින්තුනි, දානයක් දෙනකොට අප ක්‍රියා කළ යුතු ආකාරය වේලම් සූත්‍රයේ දැක්වෙනවා. එෙහිදී දානයේ අනිසංශ වැඩි කරගන්න හේතු වන කරුණු කිහිපයක් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. සක්කච්ඡන් දානං දේති, මනමින් සකසලා දානය දීම. සහත්කං දානං දේති, තමන්ගේ දෑසීම දානය දීම. චිත්තිකත්වා දානං දේති, ගෞරවයෙන් දානය පූජා කිරීම. අනපවිද්දං දානං දේති, නිතර නිතර දාන දීම. ආගමන දිට්ඨිකෝ දානං දේති, කම්පල අදහගෙන දානය දීම. මෙන්න මේ විදිහට දානයේ ආනිසංශ වැඩි වෙන ආකාරයට කොහොමද කරන්න පුළුවන් කියන එක බාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ ලක්ෂණ වලින් අපි දන් දුනොතින් අපට ඉගෙන ආනිසංශ ලබාගෙන විශේෂයෙන්ම වේලම් සූත්‍රයේම දැක්වෙන විදිහට අපි දෙන දානයේ සුළු දෙයක් හෝ වේවා මේ ලක්ෂණ වලින් යම් කෙනෙක් දානය දෙනවා නම් ඒ කෙනාට ඉගෙන ආනිසංශ ලැබෙනවා. භවෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි, තමන් කියන දේ අනිත් අය විශ්වාස කරන ඇහුම්කන් දෙන මට්ටමටපත් වෙලා අවසානයේ කල්යාණ මිත්‍රාස්‍ය ඔස්සේ සද්ධර්මයේ ජීවිත ලැබීමත් ඒ සද්ධර්මයේ වැදගත් කරුණු ඇසෙනකොට ඒව මනමින් තේරුම් ගන්නට නුවණක් පහළ වීම දක්වාම දානීය ආනිසංශ බුදුදහම තුල පැහැදිලි කරනවා. ඉතින් පින්තුනි, අප ශක්ති ප්‍රමාණයෙන් මේ දානීය පුරුදු කරමු. දානීය ඔස්සේ කල්යාණ මිත්‍රත්වයේ ලබාගෙන ඒ තුළින් සද්ධර්ම ප්‍රතිලාභයෙන් අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වීම දක්වා වූ මේ ගමන් මඟ සපර කරන්නට නිතර අපේ දානීය ජීවිතයට ආදර්ශයක් කරගනිමු. තමන් පින්කම් කරන වගේම වෙනත් කෙනෙක් දානයක් කරනකොට අන්නේ දානය සතුටු සිතින් සාදුකාර දීලා අනුමෝදන් වන්නට උත්සාහ ගන්නට. විශේෂයෙන් දිනපතා ලෝකේ බොහෝ දෙනෙක් දානය පුරුදු කරනවා. අන්නේ සියලුම දානයන් මගිය සින්තරන ඔබම කරන තමන් කරන පින්කමස්සේ සාදු සාදු සාදු කියන අනුමෝදන් වෙන්න. ඒකෙන් තමන්ට ඉහළම ආනිසංසයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පීති මුදාරං වින්දති දාතා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දන් දෙන තැනැත්තා උතුම් වූ ප්‍රීතියක් භුක්ති විඳිනවායි කියලා. අන්නේ ප්‍රීතිය තුළින් දානය දිනු කරගෙන සීලෙන් තවත් ජීවිතය සෝභමාන කරගෙන භාවනාවෙන් තවත් අරතවත් කරගෙන ප්‍රඥාවෙන් සියලු දුක් වලින් නිදහස් වනට මේ දානය අපි උපකාරී කරගනිමු. එය ආරම්භ කරන මූලික ස්ථානයක් තමයි තමන්ගේ නිවසේ තමන්ගේ අම්මට තාත්තට සැලකීම. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් දානය පූජා කිරීමේ ඉඳන් නිවසේදී උදෑසන බුදුහාඳුර වෙනුවෙන් පැන් වීදුරක් පූජා කිරීම ඔස්සේ සංඝ සතු දානමේ පින්කමක් කිරීම දක්වා මේ විවිධ ආකාරයෙන් අපට සිදු කරන්න පුළුවන්. ඉතින් එහෙම සිදු කළා තමන්ගේ ජීවිතය දාණයෙන් ආලෝකවත් කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාතිරි සම්පත්, නිර්වාණ අවබෝධයක් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුවන් සරණයි.